ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයා ඒ වගේම තමන්ගේ හිතවත් ඥාති මිත්‍රාදීන් හිතවතුන් කවුරුත් ඒ කරා සී කරගෙන අද දින මේ ඊටාම වටිනා අනුස්මරණීය පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව මම හිතන්නේ දින ගණනක් සති ගණනක් මෙහෙස මහන්සි වෙලා ඇතැම්ට දුරකථනයෙන් බොහෝ දෙනා එක්ක කතා බහ කරලා ටෙලිෆෝන් කෝල් සාමාන්‍යයෙන් මම හිතන්නේ 25කට වඩා දෙන්නදිනේ සමහර 100ක් විතරක් වෙන්න පුළුවන් එහාට මෙහාට ඉතින් ඒ වගේ හුඟා කතා බහ කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා ඊටාම ලස්සනට පින්කමක් කළේ ඉතින් මම හිතන්නේ ලංකාවේ සිද්ධ කළා වූ මහා පින්කමක් වගේ කියලා හිතලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන් ගාමිණී මහත්මට විතරක් නෙවෙයි පින්කමට සහභාගී වෙච්ච මේ හැම දෙනාටම පින්කම ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන් ඔබේම දෑතින් ඔබේම නිවසේදී ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කළා වූ පින්කමක් කියලා හිතලා එක වගේ සතුටටපත් වන්න. ඉතින් මෙවැනි පින්කම් සිදු කරද්දී අපි දන්නවා ශ්‍රී ලංකාවේදී අපේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම එන්න කියලා ඒ අයත් දානෙට සහභාගී කරගන්නවා. ඒක එකාතකින් අපට උපකාරයක් විතරක් නෙවෙයි. ඒ එන අයට ලොකු යහපතක් ඒක. ඒ අය පින්කම දිහා දැකලා සතුටටපත් වෙලා එය තමන්ගේ හිතේ කුසල චේතනා දිනු කරගන්නවා. ඉතින් ගාමිණියගේ ජීවිත දිහා බලන විට තමන්ගේ අම්මට තාත්තට තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සැලකුවා. ඒ විතරක් නෙවෙයි නිතරම අනිත් අයට යහළු මිත්‍රාදීන්ට විතරක් නෙවෙයි අඳුරන් නැති කෙනෙකුට උනත් නිතරම උදව්වක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හොඳ හිතක් හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසාම තමයි බොහෝ දෙනෙක් ගාමිණී අයට සලකන්නේ හිතවත්ව ඉන්නේ ඒ තියෙන හොඳ ගුණවත් බව නිසා. එවැනි අයට කියන්නේ සුහද කියලා. සහෘදයන් කියලා අපි කියන්නේ හොඳ හදවත් තියෙන අය. ඒ හොඳ හදවත් තියෙන අය තමයි අනිත් අයටත් නිතරම උදව්වක් කරන්න බලාගෙන ඉන්නේ. නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් තමයි බලන්නේ. ඇතැම්ට තමන්ට අවාසි සිදු කරගෙන අනිත් අයට යහපතක් වෙන තමයි නිතරම කල්පනා කරන්නේ. ඒ ආනිසංස විදියට අපටත් අපේ ජීවිතේ ලොකු රැකවරණයක් ලැබෙනවා. අපි මේ වගේ ලස්සනට ජීවත් වෙන්නේ නිකන් නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ උත්සාහයෙන් හින්ද කියලා, මහන්සිය නිසා කියලා. ඒකත් හේතු වෙනවා තමයි 120ක් 30ක් 40ක්. නමුත් 160කට වඩා ප්‍රමාණයක සාර්ථකත්වය කියලා කියන්නේ අපේම කර්ම ශක්තිය. අපේ හිත පිරිසිදුව කරන්නා වූ යහපත් ක්‍රියාවන්නේ ආනිසංස විදියට තමයි අපි මේ විදියට සාර්ථකව ජීවත් වෙන්නේ. එහෙම හිටියත් අපට මේක විදිය අඩුපාඩුකම් වෙනවා ජීවිතේ. එහෙම නැති කෙනෙක් හොයන්න බෑ. නමුත් ජීවිතේ වැඩිපුර සාර්ථකත්වයට පත් වුණා නම් ඒකට මූලික හේතුව තමයි අපි විසින්ම කරන්නා වූ ඒ යහපත් ක්‍රියාවන්නේ ආනිසංස. ඉතින් අද කළා වූ මේ දානමය පින්කමත් තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් විතරක් නෙවෙයි තමන්ගේ යහළු මිත්‍රාදීන් වෙනුවෙනුත් ඒ වගේම තමන්ගේ සත්තරගත ආත්ම භාවල අම්මා තාත්තා වෙනුවෙන් කළා වූ පින්කමක් විදියට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තමයි අපට අපේ ඥාතීන්ට සලකන්න පුළුවන් විදිය හොඳටම දේශනා කළේ. ජීවත්වල ඉන්න ඥාති මිත්‍රාදීන්ට සලකන්න ඕන ආකාරය සිංහලවාද සූත්‍රයේ දැක්වෙනවා. මංගල සූත්‍රයේ දැක්වෙනවා. මාතා පිතෝ පဋාණං පුත්තදාරස සංඝෝ ආදී කරුණු වලින් විස්තර වෙනවා. ඒ වගේම ජීවත්වල ඉන්න කාලෙද විතරක් නෙවෙයි අපේ යහළු මිත්‍රාදීන්ට විශේෂයෙන්ම තමන්ගේ අම්මට තාත්තට මිය ගියාට පස්සෙත් පුණ්‍යානුමෝදනා කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒකට හේතුව තමයි අපේ ජීවිත මේ තත්ත්වයටපත් වෙන්නට අපට උදව්පකාර කළ ඇතුරින් ප්‍රධානම දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්න. අන්නේ අම්මා තාත්තා දෙන්නට එකහතකින් අපි කෘතවේදීත්වයේ දක්වන්නට ඕන. අනිත් අතින් මේ අම්මට තාත්තට කරන සැලකිල්ල අපේ ජීවිතයේ ලොකු කුසලයක් පුණ්‍ය නිධානයක් කියලා දැක්වෙනවා. ආහුනේය පාහුනේය කියලා ಗುಣදෙහකින් බුදුහාමුදුරු දෙමාපියන් වර්ණනා කළා. ඒ තමයි දුරින්දලුණක් ගෙනල්ල දෙන දෙයට සුදුසුයි අපේ අම්මා තාත්තා. ඒ වගේම ආගන්තුකයන් සඳහා සෝදානම් කරන හොඳ ආහාර පාන සංග්‍රහයන් දෙමාපියන් ලබන්නට සුදුසුයි. ඒ විතරක් නෙවෙයි. ඒ අම්මා තාත්තා දෙනට උපස්ථාන කිරීම තමන්ගේ ජීවිතයේ පරලෝ ජීවිත සුගතිගාමී වෙන්නටත් හේතු වෙන පින්කමක් කියලා දේශනා කළා. එනිසා ගෙදරින් අම්මා තාත්තා දෙන්නා පින් කරගන්න තියෙන පින් කුමරු දෙකක් හැටියටයි දේශනා කළේ. ඉතින් ඒ අතින් ඔබට හැම දිනාටම තමන්ගේ අම්මා තාත්තාගේ ජීවිත කාලය කළා වූ පින්කම් ගැන හිතලා ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් අද දිනත් මේ පින්කම් ඉතාම ලස්සනට මේ සිද්ධ කළේ ඒ පින්කම් තුළින් තමන්ගේ ජීවිතයට ලොකු යහපතක් සිද්ධ වෙනවා. Dear friends in Dhamma, at this moment you are performing a very special meritorious act, offering dana to the Mahasangha. According to Buddhism, there are three meritorious deeds. They are dana, sila and bhavana. Dana means generosity. Sila means moral conduct. Bhavana means meditation. The more we practice these three meritorious deeds, the more we generate positive thoughts. And as the result of practicing these meritorious deeds, we develop our inner peace. On the other side, when we practice these kind of meritorious activities, we can reduce some kind of negative results of our previous actions. When always we generate positive thoughts, good activities in our life, it means we develop our spirituality and we develop our inner peace. That is why Buddha has explained the importance of practicing these kind of activities. You know, when we are generous, when we offer something to others, at the moment our mind is so pure and calm. That is why Buddha says, Peti mudaranga vindati datta. He who practices generosity gains a lot of meritorious deeds, happiness. That is why Buddha always emphasizes the importance of practicing generosity. Not only generosity, there are another meritorious act that Buddha has explained, practicing moral conduct, practicing virtue. Especially, Buddhism says the importance of practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. These are the human values. If we can practice these good deeds in our life, it means we have a real security, safety in our life. Sometimes you may think that we should practice them, we should protect them. Actually, when we practice Dhamma, Dhamma protects us. That is why Buddha says, Dhammo have rakkati dhammachari. He who practices Dhamma is protected by the Dhamma. That is why we need to practice these kind of activities. Especially when we practice moral conduct, virtue, we have a real safety in our life. And also, finally, Buddha says the importance of practicing meditation. Our mental culture purifying one's mind. All Buddhist doctrines can be included into two pillars. One of them is practicing loving kindness, metta bhavana. The other one is practicing mindfulness, satipatthana. All Buddhist doctrines can be included into these kind of activities. Especially, Buddha says the importance of practicing loving kindness. One of the main reasons that we suffer is that anger. By practicing loving kindness, that thinking thus, may all beings be well, happy and peaceful. It is a great merit. It is one of the techniques that we can practice to overcome anger. If we are able to overcome anger, actually we are able to overcome more than 50% stress from our mind. We are mostly suffered because of anger. That is why at the beginning on the path of liberation, Buddha says we should practice loving kindness. May all beings be well, happy and peaceful. Again and again, we think, we contemplate on loving kindness. As the result of practicing loving kindness, in one side, we can generate our positive thoughts to the maximum level. On the other side, when we practice loving kindness, we don't stop in loving kindness. We have compassion, karuna, and we have mudita, sympathetic joy, the opposite of jealousy. and also upekkha equanimity. These four things are four sublime states that the Mahabrahma is living with. He who practices these four kind of mental states, four sublime states, it means he is like a Brahma in the Brahma realm. Living in the human realm, this is the way that we can live mentally as a Brahma with these four things. Metta, Karuna, Mudita, Upekkha. This is the way how we can develop our happiness in our day-to-day life. On the other side, Buddha explained the importance of practicing mindfulness. Mindfulness is one of the main techniques in Buddhism. What is the meaning of mindfulness? It means the awareness of our body and mind. The nature of our mind is that always it goes to past and future. That is why we have lost our beauty of our life. If we can keep our attention in the present moment, actually that is one of the techniques that we can practice to overcome stress. By contemplating on mindfulness, that we trained our mind to live in the present moment with the awareness of our body and mind. Not only we live in the present moment, but we contemplate on, we reflect on impermanence. Always our body changes, our mind also changes, the experience that we receive through our senses are also impermanent. Everything arises at the moment, they immediately ceases at the moment. Actually, we have only the present moment, the present thought. If we are able to succeed the present moment, it means our entire life is successful. We have to succeed the present moment, with the understanding of mindfulness. Then we keep our attention in the present moment and we reflect on impermanence. The present thought is impermanent, it arises and ceases at the moment. This is the real path for the liberation, for the getting rid of suffering. By practicing these kind of activities, we develop our longevity, good complexion, health, and having these facilities day by day, we should go forward on the path of liberation, concentrating our mind, practicing mindfulness, and contemplating on impermanence. This is the path for the liberation that Buddha has explained. If we can practice this path, actually we can get the results from our this real life. We were born in this world to develop our mind to the maximum level. If we want to develop our mind, in one side we should practice loving kindness, on the other side we should practice mindfulness. This is the path that Buddha has explained. At this moment, Mr. Gamini Hettiarachchi is doing a very special meritorious act on behalf of his parents, and also all of you can be happy participating to this meritorious act. And also you also can remember your departed relatives, your parents, and you also can transfer merits to your beloved departed relatives by the power of all these meritorious activities. May your departed relatives receive this spiritual energy. May they enhance their samsaric journey. Finally, may they attain the final bliss of liberation. With that intention, let's say, Sadhu, Sadhu, Sadhu.